අපි දැන් මේ පෞද්ගලික කාලේ නොයෙක් මතවාද ගියා. ඒ මතවාද මොනවා වුණත් අද අපි කල්පනා කරන්නේ අපේ ජනාධිපතිවරයෙක් යටතේ අපේ අගමැතිවරයෙක් පත් කරගෙන නැවත වතාවක් අපේ ආණ්ඩුව පිටවන්න තමයි අපි මේ වෙනකොට කටයුතු කරගෙන යන්නේ. එතකොට අපි ඊළඟට බලනවා කවුද මේකට අගමැති කමිට සුදුස්සක් අපිට දිනන්න පුළුවන් කාව දැම්මොත්ද කියලා. මේ පක්ෂය කියන්නේ බෝඩ් ලෑල්ලක් නෙමෙයි. මේ පක්ෂය කියන්නේ පහළ සමාජිකයෝ. සමාජිකින්ගේ මතයට නායකයෝ ඇහුම්කන් දෙන්න ඕනේ. අපි අපේ අරමුණ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණ ජයග්‍රහණය කරන්න නම් පහළ පාක්ෂිකයාගේ හඬට ඇහුම්කන් දීලා නායකයෝ කටයුතු කරොත් අපිට මේක ජයග්‍රහණය කරන්න පුළුවන්.